සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මා පුඤ්ඤස්ස භායේ පුඤ්ඤං ဣට්ඨස්ස කන්තස්ස මනාපස්ස සුකස්සේතං අධිවචනං ති කරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මා පුඤ්ඤස්ස භායේ සූත්‍රයයි අද අපි විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ ධර්ම සාකච්ඡාව කරන මේ අවස්ථාවේදී අපේ ධම්මපීති හඳුර සඳහන් කරව පරිදි අපි කලින්ම මාතෘකාවෙන් කරගෙන තියෙනවා විතරක් නෙවෙයි හෑන්ඩ් අවුට් එකකුත් හදලා ඩායක පින්නතුන්ගේ ඊමේල් වලට යවලත් තියෙනවා. එහෙම සූදානම් වෙලා තමයි අපි එන්නේ දැන්. ඉතින් මේ ඇත්තන්ට වඩාත්ම ධර්මඥානය ලැබෙන විදිහට අවබෝධය ලැබෙන විදිහට ඒ කටයුත්ත කරන්න ඕන නිසා එහෙම කරන්නේ. ඒකට හේතුව තමයි ඇත්තෙම අපේ පින්නතුන් හුඟක් දේවල් ගැන දන්නවා ධර්මයේ හැර. හැබැයි මෙතන අපි ලොකු ගැඹුරු ධර්ම සාකච්ඡා කරනවා. කළා ඉවරලා අන්තිමට සමහර අයහනෝ හඳුරන්නේ බුදුහාඳුර රහත් වෙලාද හිටියේ කියලා. එහෙම අහන සමහර අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ දේශ බලන විට පේන දේ තමයි මේ ඇත්තෙම හුඟක් කරුණු ගැන අපි සාකච්ඡා කරාට ඇතැම් මේට මූලික කරුණු පිළිබඳව සමාජ අපේ දැනුම හුඟක් අඩුයි. විශේෂයෙන් පින්තුනි බෞද්ධයන් හැටියට අපි ලෝකේ හොඳම දේවල් අපි ඉගෙන ගන්නට ඕන වටිනාම දේවල් වැදගත්ම පුද්ගල ගැන ලෝකේ ඉගෙන ගන්න ඕන. ඒ වගේම වැදගත්ම දර්ශන ටික ලෝකේ තියෙන ඉගෙන ගන්නට ඕන. ප්‍රධාන භාෂාවලින් කීපයක් හරි අපි ඉගෙන ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඒ සියල්ලටම වඩා බුදුහාමුදුරුව ලෝකයට මොකද දේශනා කළ තියෙන්නේ කියන එක හරියට පැහැදිලිව ඒ ගමන් මඟ මුල ඉඳන් අග වෙනකම්ම යම් කිසි විදියක හරියාපට ඒ ගැන දැනුමක් තියෙනට ඕන. එහෙම තිබුණොත් තමයි අපි ලැබපු දැනුම සම්පූර්ණ වෙන්නේ. අපි ලැබපු දැනුමට වඩාත්ම වටිනාකමක් ලැබෙන්නේ බුදුහාමුදුරුව දේශනා කරේ මොකද්ද කියන එක අපි දැනගත්තු දවසට. පින්තුනි දැනට ලෝකේ තියෙන විද්‍යාව ඇතැමිට අවුරුදු 4500ක වැඩිමනොත් අවුරුදු 1000ක 2000ක ඥානයක් තමයි ලෝකේ තියෙන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ ඥානය කියලා කියන්නේ උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් අති දීර්ඝ කාලයක් තිස්සේ ගවේෂණය කරපු අධ්‍යයනයක ප්‍රතිඵලයක්. ඒක උන්වහන්සේම අනාවරණය කරගත්තු දෙයක්. ඒක ලෝකේ වෙන කිසිම කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කරගන්නට දුෂ්කර දෙයක්. ඒ වගේම ඒ දර්ශනය තමයි සැබෑ ලෙසම සතුටෙන් වඩාත්ම සතුටෙන් අර්ථ සම්පන්නව ජීවිත ගත කරන්නේ කොහොමද කියන එක අපිට දේශනා කරන දහම. ඉතින් අද අපි සාකච්ඡා කරන මා පුඤ්ඤස්ස භායේ කියන සූත්‍රය ඉතාම සරල සූත්‍රයක්. බොහෝ විට අපි ගැඹුරු කාරණා ධර්ම දේශනාවලදී සාකච්ඡා කරන්නේ. නමුත් අද අපි ඉතාම සරල මාතෘකාවක් සාකච්ඡා කරන්න අපි බලමු මේ පිනතුන් කොච්චර දක්ෂද කියලා එක තේරුම් ගන්න. පින්නතුනි බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුව උන්වහන්සේ නිතරම ධර්ම දේශනා කරන්නේ අපට ප්‍රඥාව ලබා දෙන්න, නුවණ ලබා දෙන්න. ඒ නුවණ ලබා දුන්නට පස්සේ තියෙන ලක්ෂණය තමයි අපි දක්ෂයන් වෙනවා. ඒකට බුදුදහමේ කියන සක්කෝ කියලා. දක්ෂතාවය කියන එක. ලෝකයේ දක්ෂතාවය කියන එක skillfulness කියන එක විවිධ විදිහට අර්ථකථනය කරනවා. දැන් GP එකෙන් එහෙම බලනවා සමහර අය. නමුත් පින්තුනි බුදුදහමේ දක්ෂතාවය කියලා කියන්නේ දහමට අනුව බුදුහාමුදුරුව දේශනා කරපෝ දහමට අනුව දක්ෂතාවය කියලා කියන්නේ අපි කොච්චරනම් දුක අඩුවෙන් ජීවත් වෙලා ඉනවද කියන එක මතයි. අපේ හිතට එන චිත්ත පීඩා කොයිතරම්නම් දුරට අඩුද කියන එක මතයි කෙනෙක්ගේ සාර්ථකත්වයේ මනින්නේ. කෙනෙක් කොච්චර ධනෙ ලැබුවද, කෙනෙක් කොච්චර ලස්සනද, කෙනෙක් කොච්චර ඒ වර්තමාන කාලානුව උගත් කෙනෙක්ද, කොච්චර භාෂා ගානක් පුළුවන්ද කියන මත පදනම නෙවෙයි බුදුදහමේ දක්ෂතාවයේ මනින ක්‍රමය. බුදුදහමේ දක්ෂතාවයේ මනින ක්‍රමය තමයි අපි ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට, දිවෙන් රස විඳිනකොට, ශරීරයෙන් ස්පර්ශ ලබනකොට, මේ ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලට අරමුණු එනකොට කොයි තරම්නම් අපි අකමැති අරමුණු වලදී අපි නොගැටී ඉන්නවද, කොච්චරනම් අපි ඒ දේවල් පිළිබඳව ඔරොත්තු දෙන්න මුහුණ දෙන්න සූනානන්ද කියන කරුණ මතයි දක්ෂතාවය බලන්නේ. අනිත් පැත්තෙන් කියනවා නම් අපි කොච්චරනම් එදිනෙදා ජීවිතයේදී සතුටෙන් ඉන්නවාද කියන කාරණය මතයි මේ දක්ෂතාවය බලන්නේ. හැබැයි පින්තුනි සතුටෙන් ඉන්නවාද කියන එකේදී බොහෝ දෙනෙක් වර්තමාන හිතන් ඉන්නේ කෙනෙක් හුඟක් හිනා වෙනවා නම් යා සතුටෙන් ඉන්නවා කියලා හිතන් ඉන්නේ. සාමාන්‍යයෙන් බටහිර සමාජයේම තමයි කියන්නේ හිනා වෙන පුරුදුත් කරනවනේ නේ. නමුත් විනෝතුනි බුදුදහම අනුව සිනහ වෙච්ච රගේ කළා නෑ. බුදුදහමට අනුව සිනහසන එක හොඳයි. නමුත් සිනහ වේතරම් බුදුදහම තුලින් අගය කළා නෑ. බුදුදහමෙහි සතුට මනින සංකේතය සිනහව නෙවෙයි. මංගල සූත්‍රයේහි අවසාන කාරණිය සඳහන් වෙනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං කියලා. වර්තමාන සමාජයේ මේ බටහිර සමාජයේ කියන විදියට සිනහව කියන එක ඔච්චරම වටිනවනම් බුදුහාඳුර අනිවාර්යෙන්ම මංගල කරුණවලට සිනහව කියන එකක් දානවා. නමුත් මංගල කරුණවල සිනහව කියන කාරණේ නැහැ. ඒ සිනහව වෙනුවට වෙන වචනයක් තියෙනවා. ඒ වචනය තමයි අශෝකං විරජං ඛේමං. යම් කිසි කෙනෙක් ශෝක නොකර ඉන්නවද? අන්න ඒ ශෝක නොකර ඉඳීම තමයි උතුම මංගල කාරණේ කියලා. එනිසා මෙන්න මේ தത്വයට මේ ශෝක නොකර ඉන්නට හිතට එදිනෙදා එන පීඩා වලදී ඒ පීඩා වලින් අපිව නිදහස් වෙන විදියට තමයි බුදුහාමුදුරෝ අපට ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනා තුරෙන් ප්‍රධානම දෙයක් තමයි මේ කුසල කර්ම සිත ප්‍රසන්න වෙන දේවල් කරන්න කියලා. දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පින්තුනි අපට ජීවිතයේහි යමක් සතුට ලැබෙනවා නම් ඒ සතුට ලැබෙන දේ පිළිබඳව තියෙන ඕන ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඒ දේ අපට දවසට වැඩිපුර වාර ගණක් හිතෙන්න ඕන. යමකින් අපට සතුට ලැබෙනවා නම් ඒ සතුට ලැබෙන දේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි තමන්ට ජීවිතයේ කරුණ ගැන වැඩිපුර වාර ගණක් හිතෙන්නට ඕන. දැන් මේ ගේ දොර හුඟක් හදාගෙන තියෙනවා. හොඳ අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. අපි දැන් ඇමරිකාවෙත් ඉන්නවා. අපි මේව තමයි අපි ජීවිතේ ලැබපු ලොකුම ජයග්‍රහණ. ඇත්තටම මේ ජයග්‍රහණ ගැන අපි දවසට කොච්චර වතාවක් නම් හිතනවද? අපට ඇතැමිට හිතන්න වෙලාවක් නැහැ. හිතුවේ නැත්තම් පින්නතුනි ඒ දේ අපේ ලෝකේ නැහැ. ඒ වෙලාවේ යමක් හිතුවොත් තමයි ඒ හිතන මොහොතේ තමයි ඒ අවස්ථාව තියෙන්නේ අපට. ඒ නිසා බුදුදහමෙන් අපට හුරු කරනවා සැබෑ ලෙසම සතුට ලබන්නේ කොහොමද කියන එක. දැන් මේ පින්නතුන් දන්නව සමහර ඇතැමිට උදේට බුද්ධ පූජාව තියෙනවා. මේ ඇත්තන්ගේ සමහර මෑණිවරුම තියෙනවනේ නේ. දවසට කී වතාවක් ඒ තියෙන බුද්ධ පූජාව ගැන හිතනවද? කොයිතරම් කතා කරනවද නේ? ඒ හිතන මොහොතක් පාසා හිතේ ඊටාම ඉහළ සතුටක් ඇති වෙන්නේ. මේක තමයි පින්කම් වල ස්වභාවය. ඒ පින්කම් අතුරින් පළවෙනි පින්කම හැටියට ධර්මයේ සඳහන් කරන්නේ දන් දීම කියන එක. මේක තමයි ආරම්භක ලක්ෂණය. මේක ටිකක් අමාරුයි කරන්න. ධනෙ තිබුණටම දෙන්න අමාරුයි. මේකට සසරන් හුඟා හොඳ පුරුද්දක් තියෙනට ඕන. පින්නතුනි යමක් තමන් අත්හැරියොතින් ඔබ යමක් අනිත්‍ය වෙනුවෙන් දීලා තිබුණොතින් ඒ ගැන අපට ජීවිතේ හිතෙනවා. හැබැයි ඒක හිතෙන්නේ තමන් සුවිශේෂ විදියට ඒක දෙන්නට ඕන. නිකම්ම කෙනෙකුට දුන්නට ඒක මතක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට මේ පින්නතුන් මේ ඇත්තන්ගේ දරුවන්ට හුඟක් උදව් කරලා තියෙනවනේ. ඇඳුම් පැළඳුම් අරන් තියෙනවා. සපත්තු කොට්ටන් අරන් දීලා තිනි. නමුත් ඒව මතක් වෙනවද ඇත්තෙම? නමුත් ඒ අතර බලන්න අසරණ දරුවෙකුට එක වතාවක සපත්තු කොට්ටමක් අරන් දුන්නොත් ඔබගේ දුවට පුතාට අරන් දීපු සපත්තු කොට්ටන් 25ම මතක් වෙන්නේ අර අසරණ දරුවට අරන් දීපු එක සපත්තු කොට්ටම් මතක් වෙනවා. හැබැයි අලුත් දෙකක් අරන් දෙන්න ඕන. පරණ ගෙදර අයින් කරන දෙකක් අරන් දුන්නට එහෙම සතුටක් එන්නේ නැහැ. අලුත් දේවල් දෙන්න, අලුත් ඇඳුම් දෙන්න, අලුත් සපත්තු කොට්ටම් දෙන්න එහෙම දුන්නොත් තමයි සතුට තියෙන්නේ. පින්නතුනේ මෙන්න මේක තමයි පිනේ තියෙන වෙනස. හැබැයි අපි පින්නතුනේ බුද්ධිමත් වෙන්නට ඕන. අපි මේව කරන්නට ඕන බාහිර කෙනෙකුගෙන් කීර්තියක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. බාහිර කෙනෙකුගේ කීර්තියක් බලාපොරොත්තුෙන් අපි මේව කරෝතින්, අනිත් අයගේ ප්‍රශංසා බලාපොරොත්තුෙන් කරෝතින් අපිට සතුට තියෙන ප්‍රශංසා ගන්නකොට විතරයි කට්ටිය. ඒ විතරක් නෙවෙයි තමන් කරන පින්කමේ වටිනාකම භාගයක් මඩු වෙනවා. අනිත් අයගේ කීර්තියක් අපේක්ෂාවෙන් එක දුන්නකින්. ඒ නිසා අපි දෙන්නට ඕනේ පින්නතුනි යමක් දෙනකොට ඒකේ වාසිය තියෙන්නේ ලබන කෙනාට වඩා දෙන කෙනාට. දැන් බොහෝ විට හිතෙන්නේ අපි අහවල කෙනාට මොකටද දෙන්නේ කියලා සමහරට හිතෙනවා. අපි හිතන්නේ බොහෝ විට ඒක ගන්න කෙනාට මේකේ වාසිය කියලා. ගන්න කෙනාටත් කිසියම් වාසියක් තියෙනවා. නමුත් පින්නතුනි ඊට වඩා වාසියක් තියෙන්නේ මේක පූජා කරන කෙනාට, දායකයට. දැන් අපි කියමු කෙනෙක් සිල්වත් ගුණවත් කෙනෙකුට වඳිනවා කියලා. හොඳට දන ගහලා වඳිනවා කියමු. ඒ වඳින අවස්ථාව දෙස යම්කිසි බුද්ධිමත් කෙනෙක් බලාගෙන හිටියොත්, බුද්ධිමත් කෙනෙක් බලාගෙන හිටියොත් ඒ බුද්ධිමත් කෙනා වඩාත්ම ප්‍රසාදයටපත් වෙන්නේ වඳින කෙනා ගැනද, වැඳුම ලබන කෙනා ගැනද? අපි යම්කිසි කෙනෙකුට වඳිනකොට ඒ වඳින සිද්ධිය දෙස වෙනත් බුද්ධිමත් නුවණැති කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න කෙනා වැඩිපුර ප්‍රසාදයටපත් වෙන්නේ වැඳුම ලබන කෙනා පිළිබඳවද, වඳින කෙනා ගැනද? වඳින කෙනා ගැනයි වැඩිපුර ගෞරවයක් ඇති වෙන්නේ. එතෙන්දී ජයග්‍රහණය කරන්නේ මතක තියාගන්න වැඳුම ලබන කෙනා නෙවෙයි වඳින කෙනා. එයාගේ ලොකු ගුණයක් එතන ප්‍රකට වෙන්නේ. බොහෝ විට අපි මේ ඉතාම සරල කාරණාවත් ඇතැම් විට අපි හිතලද කියන එක බොහෝ විට කල්පනා කරලා බලන්න වටිනවා. ඒ නිසා පින්නතුනි ඒ දානමය පින්කමේ ආරම්භක පියවර තමයි තමන්ගේ නිවසේ තමන් උපයපු ධනයෙන් ඔබ මුලින්ම හොඳට තෘප්තිමත් වෙන්න, සතුටෙන් ඉන්න. ඊළඟට ඔබේ දෙමව්පියන් ඒ ධනයෙන් තෘප්තිමත් කරන්න. ඔබ මහන්සියෙන් උපයපු ධනයෙන් හැකිතාක් දුරට ඔබට පුළුවන් අවස්ථාවේදී පුළුවන් උපරිම ආකාරයට සලකන්න. අනිත් සහෝදර සහෝදරිය සලකනවා කියලා නෙවෙයි, ඔබට කරන්න පුළුවන් උපරිමෙන් ඔබ කරන්න. මේ අම්මට තාත්තට සැලකීමෙන් තමයි පින්නතුනි කෙනෙක් කොච්චරනම් සත්පුරුෂ කෙනෙක්ද කියලා බලන ප්‍රධානම කරුණ වන්නේ. අම්මා තාත්තා ඉන්නවා නම් හොඳට සලකන්න. ඒ වගේම පින්නතුනි ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාව අනිත්‍යයේ යහපත පිණිස උපරිම කරුණාවකින් මෛත්‍රියෙන් එක කරන්න. දැන් මෙතනින්නේ පින්නතුන් වෛද්‍ය සේවයට සම්බන්ධ නැත්තම් ඒ වගේම අධ්‍යාපනික සේවයට සම්බන්ධය ඔබ බොහෝ දෙනි. ඒක පින්නතුන ඔබට පින්කමක් විදිහට කරන්න පුළුවන්. ඔබගේ රැකියාවම ඔබට පින්කමක් විදිහට කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට ඔබ සොයාගෙන අලුත් නිර්මාණයක් ලෝකයට යහපත පිණිස පවතිනවා. ඇතැම් විට මහන්සියෙන් තමන්ගේ බුද්ධිය මෙහෙවල හොයාගන්න අලුත් නිෂ්පාදනය ලෝකයේ බොහෝ දෙනෙකුට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා. මේවට බුදුදහමෙන් කියන්නේ හැමදාම කුසල දේනු වෙන කුසල කර්ම කියලා. බුදුහාඳුරෝන්ගේ කාලේ හැටියට උන්වහන්සේ දේශනා කළා වැව් පොකුණු කිරීම, ගස් කොළන් ඉදි කිරීම, ඒ දඬු ඉදි කිරීම, ඒව තමයි හැමදාම කුසල් වැඩෙන පින්කම් විදියට කිව්වේ. නමුත් පින්තුනි දැන් කාලේ හැටියට ඔබ අලුත් විද්‍යාත්මක ඥානයක් ලෝකෙට දුන්නොතින් ඒකත් හැමදාම පින් වැඩෙන පින්කමක්. ඒකත් ලෝකෙට යහපතක්. මේ වගේ දේවල් කරන්න කරන්න පින්තුනි මේ වගේ දේවල් තමයි අපට දවසට වැඩිපුර වාර ගන්න තමන්ට තමන්ගේ හිතේ හිතෙන්නේ. මේ දේවල් තමන්ගේ ජීවිතය අඩුණාම මොකද වෙන්නේ? ඔබ කරපු දන් දීම ආදී මේ හොඳ දේවල් ජීවිතය අඩුවේ නම් මොකද වෙන්නේ? මොනවද මතක් වෙන්නේ? මතක් වෙන්නේ අනිත්‍යගේ අඩුපාඩුකම්, අනිත්‍යගේ පොඩි පොඩි දෝෂ, අනිත්‍යගේ අය කියපු වචන, නැත්නම් ඔබටම වෙච්ච අතපසුවීම්, ඕව තමයි ජීවිතේ තියෙන්නේ. එහෙමයි තමයි ඒව වැඩිපුර කතා කර කර ඉන්නේ. අර වගේ තමන්ගේ ජීවිතේ හොඳ දේවල් කරපු දේවල් මතක් වෙන දෙයක් නෑ යාට. ඒ නිසා පින්නතුනේ ඒ දේවල් වල වැඩිපුර හිතේ ධාරණය වෙන්නේ ඒව හුඟාකම මහන්සියෙන් කරන දේවල් එනට ඕන. දානයක් වුණත් ඔබගේ දෑතින් මහදලා වැඩිපුර වෙලාවක් ඒකට කැප කළා. එතෙන් මෙට පුළුවන් නම් පින්නතුනි ප්‍රායෝගිකව කරන්න එක වේලක් ඔබ නොකා ඉඳලා පුළුවන් නම් ඒ ආහාර වේලම වෙනත් බඩගින්නෙන් ඉන්න කෙනෙකුට පුළුවන් නම් දෙන්න. මේ වගේ දේවල් පින්නතුනි හුඟාක් කලක් හිතේ රැඳෙන පින්කම්. මේ දාන මේ පින්කම් හැටියට අපට අපි සංකකව මිල මුදල් විතරක් නෙවෙයි අපේ ඥානීය ලෝකෙට දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ධර්ම දේශනාමේ වශයෙන් ධර්මය අහනට අවස්ථාව සලසලා දෙන එක තමයි උතුම්ම දානමය පින්කම විදිහට සැලකන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියන්නේ. දැන් මේ නිවෙස් අපි හදන, අපි දුක් මහන්සියෙන් වෙහෙස මහන්සි වෙලා හදන මේ ධනයෙන් ගන්න ප්‍රයෝජන තමයි පින්තුණි මේ වගේ පින්කම් තමන්ගේ ගෙවල් වල සිද්ධ වෙන්නට ඕන. ඒක තමයි මේ නිවෙස් වලින් ගන්න ප්‍රයෝජනය. ඔබගේ මල්වත්තේ හැදෙන ලස්සන මලක් බුදුහාමුදුරු වෙනුවෙන් පූජා කරන ඔබගේ අතින්ම හදපු මල් ගහකින් පුළුවන් නම් ගහෙන් කඩලා පූජා කරන ලෝභ නම් ගහේම තිබිදී පූජා කරන ගාතක් තියෙනවා. මල් ගහේ තිබිද්දිම පූජා කරන ගාතාවකුත් තියෙනවා. ඒක හරි කියලා පූජා කරන්න කඩන ලෝභ නම්. නමුත් පිනතුනි ඒ හොඳම මල නිකන් පරවැල යන්න දෙන්න එපා. පුළුවන් නම් ඒක ලෝකයේ පහළ වෙච්ච ප්‍රඥාවන්තම බුද්ධිමත්ම කෙනා වෙනුවෙන් ඔබගේ දෑතින්ම ඒක නෙලල පූජා කරන්න. පින්නතුනි තාමත් අපේ ගම්වල මිනිස්සු මෙහෙම කරනවා. බුදුන් වඳින්නම කියලා හිතලා පිච්ච මල්, සමන් පිච්ච ආදී රෝස මල් ආදී සුවඳ හමන මල් ගෙදර වගා කරනවා. ඒ විතරක් නෙවෙයි. ඇතැම් මේට ගෙදර ඉස්සරහා පාර දිගට මල් වගා කරනවා. පන්සල් කිට්ටු අය ඒ මල් කඩාගෙන ගිහිල්ලා පන්සලට පූජා කරන්න. ඒ විතරක් නෙවෙයි. මල්වලි මල් දන්සල් තියෙන පොහොව දවස්වල මිනිස්සු නේද? පින්නතුනි මේව ඉතාම සරල මට්ටමේ පින්කම්. නමුත් සරල මට්ටමේ වුණාට පින්නතුනි මේකෙන් ලැබෙන මානසික තෘප්තිය සරල නෑ. මහා පිනක් ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි ධර්ම දානමය පින්කමේදී පින්නතුනි ප්‍රධානම දෙයක් තමයි ඒ ධර්මය අහලා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නවා. ඇතැම් විට සම්පූර්ණම ජීවිත වෙනස් කරගන්න පෙළක් අය ධර්මය අහලා. ඒ නිසා ධර්ම දේශනා කිරීම, ධර්ම දේශනා කරවීම, ඒකට අවශ්‍ය කරන දේවල් සපයා දීම, පොත්පත් ආදිය පූජා කිරීම මේව බුදුදහමේ සලකන්නේ ඉතාම ඉහළ පින්කම් විදියට. මේවට ඔබ දායක වන්න. ඒ විතරක් නෙවෙයි වෙහෙර විහාරස්ථාන අලුතෙන් හදනව නම් තැනක, ඒ වගේම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරනව නම් බුද්ධ ප්‍රතිමාදිය, ඒවට දායක වෙන්න. මේව බොහෝ කාලයක් තමන්ට පින් වැඩෙන පින්කම්. මේ අවස්ථාව මගේ හැරගන්න එපා පින්නතුනි. බුදුහාමුදුරුව ඇයි මෙහෙම දේශනා කළේ? මේ මා පුඤ්ඤස්ස බහයේ කියන සූත්‍රයෙන් කුසල් දහම් පිළිබඳව තියෙන අගය දේශනා කරපු සූත්‍රයේදී බුදුහාමුදුර සඳහන් කරනවා, උන්වහන්සේ මනුස්ස අතීතයේ එක්තරා අවස්ථාවක මනුස්ස ලෝකයේ වාසය කරන අවස්ථාවේදී අවුරුදු 7ක් මෛත්‍රී භාවනාව කිරීමේ ආනිසංස විදියට උන්වහන්සේ කල්ප 7ක් බ්‍රහ්ම ලෝකයේ හිටියයි කියලා. අවුරුදු 7ක් මනුස්ස ලෝකයේ ධ්‍යාන වඩලා මෛත්‍රී භාවනාව දිනු කළ ඉහෙලටම හිටපු එකේ ප්‍රතිඵල විදියට කල්ප 7ක් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම සම්පත්තින්දා කියලා. කල්ප විනාශයේ පින්නතුනි සඳහන් වෙනවා ආභස්සර බ්‍රහ්ම ලෝකයේ දක්වා තියෙන අනිත් පල්ලේ ආලෝක ටික ඔක්කොම විනාශ වෙනවා කියලා භෞතික ලෝක ටික. අන්න ඒ කාලවල අර විනාශ වෙන ලෝකවලින් චුත වෙලා විනාශ නොවන බ්‍රහ්ම ලෝකවල, ඒ කියන්නේ හිතින් මවාගිනින ලෝක තියෙනවා, ඒ ලෝකවල කාලය ගත කරනවායි කියලා. මේ වගේ මාරුවේ කල්ප විනාශයේදී බ්‍රහ්ම ලෝක මාරු වෙමින් මහා කල්ප පහක් එක දිගට බ්‍රහ්ම ලෝකයේ වාසය කරයි කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන්ට අධිපති සක්‍ර දේවේන්ද්‍රේ වෙලා වාර 40කට ආසන ගානක් හිටියයි කියලා. ඒ විතරක් නෙවෙයි මේ මහා පොළවේ පෘථුවේහි කලින් කල පහළ වෙනවා සක්විති රජවරු. ඉතාම දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සක්විති රජ කෙනෙක්. ඒ රජතුමාට හැකියාව තියෙන මුළු ලෝකෙම පාලනය කරන ධර්මයෙන්. අන්න එවැනි රජවරු වෙල හිටිය ගණන් දහස් ගණන් වාරවලදී සක්විති රජ වෙලා හිටියා කියලා සඳහන් කරනවා අරිතිනි ආනිසංශ විදියට. ඒ විතරක් නෙවෙයි ප්‍රාදේශීය රජවරු වෙලා හිටිය ගණන් කරන්න බෑ කියලා. එක අතකින් මෛත්‍රිය භානාව වැඩිම, අනිත් අතින් දන් දීම, අනිත් අතින් සිල් රැකීම. පිනුතුනි මේ විස්තර කියනකොට ඇතැම්මිට අපට හිතා ගන්න බෑ මේ වගේ දේවල් වෙනවද කියලා නේ. සමහර අය මේ විශ්වාස කරන්නේ මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. නමුත් පිනුතුනි අපි බුදුහාමුදුරුව ගැන විශ්වාසය ඇති කර ගන්නවා නම්, බුදුහාමුදුරන්ගේ සම්බුද්ධත්වය ගැන අපි විශ්වාස කරනවා නම් අපට මේක විශ්වාස කරන්න පුළුවන්. මොකද අපි ලෝකේ හුඟාක් දේවල් විශ්වාස කරන්නේ පරේෂණ කළම නොවන බව මතක තියාගන්න. අපි හැම දෙයක්ම හොයලා අනාවරණය කළ නෙවෙයි අපි විශ්වාස කිරීමටපත් වෙන්නේ. එක උදාහරණයක් කියන්න, දැන් සමහර අය කියන මම නම් හරියට අත්විඳින කම් අත්දැකීමටපත් වෙන කම් නැත්තම් හරියට ඔප්පු වෙන කම් මම නම් පිළිගන්නේ නැහැ කියලා සමහර අය කියනෝනේ. පිනතුනි කල්පනා කරලා බලන්න අපි කවුරුද පිළි අරන් තියෙන, කවුරුද පරිශන කළ තියෙන ඔබගේ උපැන්න සාතිකේ. ඔබගේ උපැන්න සාතිකේ තියෙනවා අම්මා තාත්තා කවුද කියලා තියෙනවා, උපන් ස්ථාන තියෙනවා, උපන් වේලාව තියෙනවනේ. අපි ඇත්තෙම උපන්න සාතිකේ පිළි අරන් තියෙන පරිශනයක් කළද? අපි උපැන්න සාතිකේ විශ්වාස කරන විශ්වාසයෙන්, දෙමාපිය ගැන විශ්වාසයෙන්. ඒ වගේම අපි වෛද්‍යවරයෙක් ළඟට ගියහම ඇතැම්මිට වෛද්‍යවරයාට සාතික තියෙනවද කියලා බෝඩ් එකේ හරි බලනවා පොඩ්ඩක්. හැබැයි සාහිත්‍යකේ ගත්ත තැනට ගිහිල්ලා අපි කවදාවත් පරීක්ෂා කරන්නේ නැහැ. අපිට වෛද්‍යවරය ගැන යම් කිසි විශ්වාසයක් තියෙනවා. ඇත්තෙම අපි ලෝකයේ බොහෝ දේවල් කරන්නේ විශ්වසනීයත්වයෙන්. ආරම්භයේදී අපි විශ්වසනීයත්වයෙන් කරන්නේ, බුදුදහම ගැනත් එහෙමයි. හැබැයි ඒ විශ්වසනීයත්වය හැමදාම විශ්වාසය මතම පදනම් වෙලා නැහැ. ඒ දහම ආරම්භයේදී කිසියම් විශ්වාසයකින් ශ්‍රද්ධාවකින් පටන් අරගෙන කලක් යද්දී අපිම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒක අපේ මාධ්‍යකේම බවට පත් වෙනවා. ඒක අපේ මාධ්‍යකේම බවට පත් වුණාට පස්සේ පින්නතුනි බුදුහාමුදුර ඇවිල්ලා කිව්වත් අපි ඒක වෙනස් කරන්නේ නැහැ. ඒ තරම්ම අපට ඒක ජීවිතයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක තමයි දහමේ තියෙන ලක්ෂණය. ඉතින් බුදුහාමුදුර අපට මේ මා පුඤ්ඤස්ස බහයි කියන සූත්‍රයෙන් විශේෂයෙන් දේශනා කරන්නේ උන්වහන්සේ අතීතයේ කරපු මේ අවුරුදු 7ක් වඩපු භාවනාව කානිසංශ තමයි උන්වහන්සේ මේ සූත්‍රයෙන් අපට විස්තර කරන්නේ. ඒ සූත්‍රයෙන් විස්තර කළා ඊළඟට උන්වහන්සේ කියනවා පින්කම් වලට බය වෙන්න එපා කියලා. මා පුඤ්ඤස්ස බහයි පින්කම් කරන්න බය වෙන්න එපා. මා කියන එක පාලි භාෂාවේ තියෙන නිපාතයක්. මා කියන්නේ එපා කියන එක. දැන් මා ඒකේන දෙවි අගමිත්ත කියලා කියනෝනේ. දැන් බුදුහාමුදුරුවෝ පළවෙනි රහතන් වහන්සේලා 6 නමට දේශනා කළා, 7 නමට දේශනා කළා, 60 නමට දේශනා කළා. මා ඒකේන දෙවි අගමිත්ත කියලා. මා කියන්නේ එපා. ඈ දෙනමක් එකමගින් යන්න එපා කියලා කිව්වා. එතනත් මේ මා කියන උපමාව තියෙනවා. මා පුඤ්ඤස්ස බහයි කියලා කියන්නේ පින්නතුනි පින්කම් වලට බය වෙන්න එපා කියලා. ඇයි ඒකට උන්වහන්සේම දේශනා කළේ? පින්කම් කියලා කියන්නේ සැපයට, සැපය කියලායි සඳහන් කරන්නේ. යම් කෙනෙකුගේ ජීවිතේ වැඩිපුර පින්කම් රැස් කරගත්තායි කියලා කියන්නේ ඒකේ නා ජීවිතේ වැඩිපුර සැප රැස් කරගත්තා කියන එක. මෙතෙන්දි පින්නතුනි ඉතාම වැදගත් කාරණේ තමයි අද අපි මේ භුක්ති විඳින සැප සම්පත් කියන එක පින්නතුනි අපි අතීතයේ කරපු මහා පින කානිසංශයක් මේක. මේක අපේම ඥාණයෙන් අපට අවබෝධ කරගන්න බෑ. බුදුහාමුදුරුව පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන උන්වහන්සේගේ සර්වත්‍රා ඥාණය ගැන විශ්වාසය ඇති කරගත්තොතින් තමයි අපට තේරෙන්නේ අපි කොයි තරම්නම් පින්කම් කරලාද මේ තත්ත්වයටපත් වෙන්නේ කියලා. වාසනාවන්ත දෙමාපියන් ලබන්න, හොඳ රූප සම්පත්තියක් ලබන්න, මේ වගේ හොඳ පරිසරයක ජීවත් වෙන්න, හොඳ ඥාන සම්පත්තියක් ලබන්න, හොඳ අධ්‍යාපනයක් ලබන්න, මේ සියල්ලක්ම පින්නතුනි එක තැනක කැටි වෙනවායි කියලා කියන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. එක පොඩ්ඩක් එහෙම කුසල චේතනාව එක පොඩ්ඩක් එහෙම වුණා නම් ඇතැමිට කන් දෙක බිහිරෙල යන තිබුණා. ඇතැමිට ඇස් දෙක අඳ වෙන තිබුණා. ඇතැමිට ඉතාම දුෂ්කර රටකට යන්න තිබ්බා. ඔය ලතින් ඇමරිකානු වගේ රටවලට. ඇතැම්මිට පොඩ්ඩක් එහෙම වුණා නම් අශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවෝ වෙන්න තිබුණා. ඇතැම්මිට පොඩ්ඩක් එහෙම වුණා නම් අංග විකල වෙන්න තිබ්බා. ඇතැම්මිට පොඩ්ඩක් එහෙම වුණා නම් බුද්ධෝත්පාද කාලේ අහිමි වෙන්න තිබුණා. අබුද්ධෝත්පාද කාලේ කිපදෙන්න තිබුණා. පින්නතුනි මේ සියල්ලක්ම එකට එකතු වෙලා බුද්ධෝත්පාද කාලයක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන කාලයක ලෝකෙ ඉපදෙනවා කියන එක පින්නතුනි හැමදාම උපන් දිනයක් විදිහට සමරන්න පුළුවන් දෙයක් මේක. රතිඤ්ඤ පත්තු කර කර හැමදාම සමරන්න පුළුවන් දෙයක් මේක. කෝටි ගානකින් එක්කෙනෙකුට ලොතරැයියක් ඇදුනට වඩා ජයග්‍රහණයක් අපි මේ ලබලා තියෙන්නේ. මේක හිතන්නේ අප සුළුපටු දෙයක් කියලා. මේකේ තියෙන වාසනාව පිනුතින අපි දැක්වතින් අන්න ඒ ගැන හිතලා තමයි අපි ජීවිතේ වැඩිපුරම සතුටු වෙන්නේ. අද අපි සතුටු වෙන්නේ අනිත් කෙනෙක් විහිළුවක් කරවතින්, නැත්නම් වෙනත් කෙනෙකුට මොන හරි දෙයක් ඉතරි දෙන දෙයක් කිව්වතින්, ඒකෙන් තමයි අපි හිනා වෙන්නේ ඇතැම් විට. නමුත් පිනුතින අපට සිනහසෙන්න හදවතින්ම සිනහසෙන මුළු ජීවිත කාලෙම සිනහසෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලබාගත් දුෂ්කර මනුසාත්ම භාවය. අපේ ජීවිත කාලයම සතුටු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඒ බුද්ධෝත්පාද කාලය තුල ලබාගත් සද්ධර්මය. ඒ නිසා ඒ සද්ධර්මයෙන් අපට පින්නතුනේ පළවෙනි පියවර තමයි මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් ජීවිතය කරන්න කියන එක. ඒකේ ආරම්භක පියවර තමයි මේ දන් දීම කියන එක. දන් දෙන හුරු වෙච්ච ගමම පින්නතුනේ ඒක නා දන්නවා මේ පින්කමල ආනිසංසය මරණයෙන් පස්සේ නෙවෙයි මේ ආත්ම භාවයේදීම මේ පින්කමල ආනිසංසය තියෙනවා. බොහෝ දෙනා හිතන් ඉන්නේ දන් දෙන්න ඕන මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන්න කියලා. නමුත් වෙනතුනි දන් දෙනකොට පළවෙනි පියවර තමයි දඩං මිත්තානි ගන්තති කියලා කාරණයක් තියෙනවා. දන් දෙන තැනැත්තා මිතුරන් ජයග්‍රහණය කරනවායි කියලා. මිතුරන්ගේ හිත් දිනා ගන්නවා කියලා. දැන් අපි ඇසුරු කරන අයගෙන් අපට වැඩිපුරම ප්‍රසාදයක් තියෙන දන් දෙන අය ගැන. ඒක විශේෂ ලක්ෂණයක්. ඒ වගේම ඔබගේ මිතුරන් ඔබට ගරු කරන්නේ වැඩිපුරම සලකන්නේ ඔබ පරිත්‍යාගශීලී කෙනෙක් නම්. ඔබගේ උගත්කම් වලටම නෙවෙයි ගරු කරන්නේ. ඔබගේ ප්‍රසිද්ධියටම නෙවෙයි ගරු කරන්නේ. ඔබ පරිත්‍යාගශීලී කෙනෙක් නම් අන්න ඒ ගුණයට බොහෝ දෙනෙක් සමාජය ගරු කරනවා. සමාජ ගෞරවය විතරක් නෙවෙයි පිනතුනි, Taman නිතර අත්හරින්න දෙන්න සූදානම් නම් හිතට ලොකු සහනයක් මේක. හිත හරිය සැහැල්ලුයි. මෙන්න මේ සැහැල්ලුව ලබා ගන්න. දානීය පින්නතුනි ආරම්භක පියවර වුණත් දානීය බුදුදහමේ කියන එකම පින්කම නෙවෙයි. දානීයට වඩා අනිසංසදායී පින්කමක් තියෙනවා. ඒ තමයි සීලය කියන එක. සීලය කියලා කියන්නේ අපේ කය වචන දෙක සංවර කර ගැනීම. අපේ වචන සංවර කර ගැනීම, අපේ ශරීරය සංවර කර ගැනීම. පින්නතුනි මේ සිල්වත් බව තමන්ගේ කායික වාචසික සංවරය ඇතිවෙච්ච ප්‍රමාණයටයි පින්නතුනි අපට අපේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙන්නේ. ඇයි ඒකට හේතුව අපේ අතින් ජීවිතේ වැඩිපුර අඩුපාඩුකම් සිදුවලා තිබුණොතින්, අනිත්‍යයේ හිත රිදෙන වචන අපේ අතින් කියවලා තිබුණොතින් අපට ඒක හුඟක් වෙලා හිතට නැගෙනවා, මතක් වෙනවා. ඊට පස්සේ අපේ හිතේ සතුට නැති වෙනවා. ඒ නිසා හැකිතාක් සිල්වත් ජීවිතයක් ගත කරන්න ඒකේ ආනිසංසයක් විදියට බුදුහාමුදුරේ දේශනා කරනවා. ප්‍රධාන දෙයක් විදියට සමාජයේදී ඔබ ගෞරවාන්විත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. සමාජ අනිත්‍යය ගැන විශ්වසනීයත්වය ඇති වෙනවා කියලා. අපි නිතරම කියන කාරණයක් තමයි බණවලදී. අපි උදාහරණයක් හැටියට ගම්මු යම් කිසි කෙනෙක් ඉන්නවා, ඒ කෙනා කිසිම හේතුවක් නිසා බොරුවක් කියන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ කෙනාම සොරකම් කරන්නේත් නැහැ. ඒ වගේම ඒ කෙනා කාමයේ වරදවා හැසිරෙන්නේත් නැහැ. මොනවද කාරණා ටික? මුලික මොකද්ද? බොරු කියන්නේ නැහැ. දෙවෙනි එක සොරකම් කරන්නේ නැහැ. ඊළඟ එක, තුන්වෙනි එක කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ. මෙන්න මේ වැරදි ටික යම් කිසි කෙනෙක් කොහොමවත් කරන්නේ නැහැ කියලා අපට යම් කිසි කෙනෙක් ගැන විශ්වාසයක් තියෙනවා නම් අපට ඒ පුද්ගලයා ගැන කොයි වගේ හැඟීමක් ඇති වෙන්නේ? හොඳ හැඟීමක් ඇති වෙන්නේ, හොඳ සතුටුදායක හැඟීමක් ඇති වෙන්නේ. අපේ ඕනම දෙයකට යා අපි සම්බන්ධ කරගන්න සූදානම්. අපේ ගෙදර ඕන වෙලාවක යාට බාර දීලා යන සූදානම්. අපේ ගෙදරින් දූ දරුවට ඕන වෙලාවක යාලා ගෙදර තියලා යන සූදානම්. ඒ වගේම අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒක නා අපේ විශ්වසනීයම කෙනා විදියට අපි බඳව ගන්න සූදානම්. ඇයි ඒ? අපි දන්නවා යා බොරු කියන්නේ නැහැ, යා හොරකම් කරන්නේ නැහැ, යා කාමයේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා. පින්නතුනේ බලන්න මෙන්න මේ විශ්වසනීයත්වය, අපි අනිත්‍යය ගැන මේ විශ්වසනීයත්වය ඇති වෙනා වගේමයි ඔබත් මෙන්න මේ ගුණධම් ඔබේ ජීවිතවලදී ඔබ රැකලා තියෙනවා නම් ඔබට ඒ වගේම ගෞරවණීයත්වයක් ඔබ ඇසුරු කරන අය තුළින් ඔබට ලැබෙනවා. මේක පින්නතුනේ හිතන්න එපා සුළුපටු වාසියක් කියලා. මේක ඉතාම ඉහළ වාසියක්. අපි දන්නවා මේ වගේ සිල්වත් ජීවිත ගත කරන සමහර අය අපි දැකලා තියෙනවා. ඒ වගේ අය සමහර මිතුරන් ආශ්‍රය කරන, සහෝදරයන්ටත් වඩා ඊටාම ළඟින් ආශ්‍රය කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ අය ඇතැමිට අලුත් ව්‍යාපාර පටන් ගන්නකොට යාළුවන්ගේ නම් වලින්ම ව්‍යාපාර පටන් ගන්නවා. එයාට කිසිම බයක් නැහැ. 100%ක් විශ්වාසය ඒ තැනැත්තා සොරකම් කරන්නේ නැහැ කියලා. 100%ක් විශ්වාසය කෙනා බොරු කියන්නේ නැහැ කියලා. පින්නතුනි, මෙවැනි සිල්වත් ජීවිත ගත කිරීම තුළින් අපට සමාජයට විසරදව නිර්භයව යන්න පුළුවන්. ඒ වගේම සිල්වත් ජීවිත ආනිසංස විදියට හුඟා ධනවත් කෙනෙක් වෙනවා. දැන් සමහර අය හිතනෝනේ මේ ගුණධම් රකින්නකොට ධනවත් වෙන්න බෑ කියලානේ. බණධම් ගුණධම් රකින්නකොට ධනවත් වෙන්න බෑ කියලා සමහර අය හිතන්නේ නේ. පින්නතුනි, සිල්වත් කෙනා තමයි ධනවත්ම කෙනා වෙන්නේ. ඒකට හේතුව තමයි ඔහුට විශ්වාසනීය පිරිසක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ සිල්වත්කම නිසා ඔහුගේ ජීවිතෙන් මුදල් නාස්ති වෙන දේවල් ඔහු කරන්නේ නැහැ. ඔහුගේ ජීවිතයේ අයහපත් දේවල් ඔහු නොකරන නිසා අයහපත් දේවල් වලින් යන්න තියෙන මුදල් නාස්තියම සම්පූර්ණයෙන්ම නවතිනවා. මෙන්න මේක තමයි පින්නතුනි සිල්වත් ජීවිතයේ තියෙන ආනිසංසය. ඒ විතරක් නෙවෙයි, බුදුහාඳුරු විශේෂයෙන්ම ධර්මයේ දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේ විශේෂ සූත්‍රයක් තියෙනවා, ආකාංකේය කියලා සූත්‍රයක්. මේ ආකාංකේය සූත්‍රයේ සඳහන් වෙනවා, යම් කිසි කෙනෙක් සිල්වත් නම් ඒ සිල්වත් කෙනා පිළිබඳව දෙවිවරු ප්‍රසාදයෙන් ඉන්නවායි කියලා. ඒ සිල්වත් කෙනාගේ මියගිය ඥාතීන් ඒ කෙනා ගැන බලනවායි කියලා. පින්නතුනි, අපේ සමහර මියගිය ඥාතීන් මේ ආත්ම විතරක් නෙවෙයි, මීට කලින් ආත්ම භවවල මිය ගිහිපු අපේ ළඟම ඥාතීන් වල හිටිය අය අපි දිහා බලාගෙන ඉන්නේ. ඈ, එයා අතුරින් පින්නතුනි, අපි හොඳ දේවල් කරනකොට අපේ ඒ අතීත ඥාතීන් සුගතිගාමී වෙන්න අය බලාගෙන ඉන්නවා. අපි හොඳ දේවල් කරනකොට ඒගොල්ලන්ට පින් අනුමෝදන් වෙන්න. අපේ ජීවිතේ අඩුපාඩුකම් වෙනකොට කොහොමද? අපේ ජීවිතවලින් දුසිරිත වෙනකොට කොහොමද? ඒ කටියද බලන් ඉන්නේ? ඒ කට්ටිය නෙවෙයි, ඊළඟට බලන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ කවුද? ඒ වගේම සසර ජීවිතේදී අපේ ළඟම ඥාතීන් වල හිටිය අපායේ දුගතිගාමී වෙන්නත් ඉන්නවා. ඒ කට්ටිය හොඳට බලාගෙන ඉන්නවා. ඒ කට්ටිය සතුටු ඊට පස්සේ. අපේ පැත්තට එන්න කෙනෙක් ඉන්නවා කියලා සන්තෝෂෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, මරණ ආසන්න මොහොතේ ඔබ එක් කරගෙන යන මේනෝ ඒ කට්ටිය. ආසන්න වෙනකොට පේන්න ගන්න ඒ කට්ටිය. මේ ජීවිතයේ ප්‍රතිඵල විදියට. ඒ බොහෝ සාධක පින්නොතන අපි වර්තමානයේ දැකලා තියෙන මේවා. ඒ නිසා ඔබගේ මානසික මට්ටමට අනුව ඔබ කරන චර්යාවලට අනුකූලව ඔබට ඒ වගේම පිරිසක් ඔබ වටේ රැස් වෙනවා. මනුස්ස ලෝකෙත් රැස් වෙනවා. ඒ වගේම අමනුස්ස ලෝකවලත් ඔබත් එක්ක ඒ වගේ පිරිසක් ඉන්න ඔබ දන්නේ නැති උනාට, ඔබ නොදක හිටියට, ඔබ නොදැන හිටියට. මේකත් සිල්වත් ජීවිත කානිසංසයක්. ඒ වගේම සසර සුගතිගාමි වෙන අනිසංසයක් සිල්වත් වීම කියන එක. හැකිතාක් දුරට තමන්ගේ කය වචනේ දෙක සංවර කරගෙන සිටීම. ඊළඟ පින්කම තමයි පින්නතුනේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලියෙන් පළවෙනි පින්කම දානය, දෙවෙනි පින්කම සීලය, ඊළඟට තුන්වෙනි පින්කම තමයි භාවනාව කියන එක. මේක තමයි පින්නතුනේ බුදුදහමේ වැදගත්ම පින්කම විදිහට සැලකන්නේ. අපි කොච්චර දක්ෂද කියන එක තීරණය වන්නේ පින්නතුනේ අපේ දැනුමම කියලා කියන්න බෑ. දැනුම එක කාරණයක් විතරයි. අපේ දක්ෂතාවයේ තීරණය වෙන ප්‍රධානම කාරණය තමයි අපිට අපි තනියම ඉන්න වෙලාවට අපට කොච්චරනම් අපේ හිත සතුටෙන් ඉන්න පුළුවන්ද කියන කාරණය. අපි පිරිසක් එක්ක ඉන්නකොට සතුටෙන් ඉන්න පුළුවන් hina වෙලහුඟා. නමුත් පිරිසක් එක්ක ඉන්න වෙලාවට හැසිරෙන විදියෙන් තීරණය කරන්න බෑ පුද්ගලයෙක් කොච්චර සතුටෙන් ඉනවද කියලා. කෙනෙක් සතුටෙන් ඉනවද කියන එක බලන්නේ ඒ කෙනා හුදකලාම ඉන්න වෙලාවේදී කොහොමද ඒ කෙනා ඉන්නේ කියන தත්ත්වය මත. අන්න එතෙන්දි තමයි පිනුතුනේ අපට වැදගත්කම තේරෙන්නේ. තමන් කොච්චර සතිය දිනු කළ තියේද, මයින්ඩ්ෆුල්නස් එක, අවයානස් එක තමන් කොච්චර දිනු කළද තියෙන එක බලන්නේ ඔබ හුදකලායම ඔබේ කාමරයට වෙලී ඉන්න අවස්ථාවේදී. එතෙන්දි ඔබට පුළුවන් නම් ඔබේ හිත ක්ෂණිකව සමාධිගත කරගන්න, හිතේ කර්මවලට ගන්න. කාමරීන වෙලාවදී විතරක් නෙමෙයි, ඔබ අනිත් ඈත් එක කරදරවලට මුහුණ පාල ඉන්න වෙලාවේදී ඔබට ක්ෂණික ඔබේ හිත එක කුසල අරමුණට ගන්න පුළුවන් නම් අර කරදර කිසිවක් පින්නතුනේ අපේ හිතට එන්නේ නැහැ. හිතේ ස්වභාවය මේක. පින්නතුනේ හිතන්න එපා අපිට දුක සැප දෙන්නේ මේ බාහිර අරමුණු වලින් කියලා. අපිට හිතෙන්නේ බාහිර රූපයක් දැක්කහම, බාහිර ශබ්දයක් ඇහුවාම ඒකිනුයි අපට සැප දුක ලැබෙන්නේ කියලා. නමුත් පින්නතුනේ ඒක 100% සම්පූර්ණ නැහැ ඒක. 100% සත්‍ය නැහැ ඒක. ඒක උදාහරණයක් කියන්නම්. දැන් අපි කියමු අපේ ගෙදර අපේ ළඟම ඥාතියේ කරදරයකට නැත්නම් අපි කිමු මරණයට පත්වෙන අවස්ථාවක් කියලා. අපේ ජීවිතේ කාගේ ජීවිතවල වෙනව කවදා හරි දවසක වෙනව ඒක. අන්න එවැනි අවස්ථාවක අපි දුකෙන් ඉන්නේ. ඒ දුකෙන් ඉන්න අවස්ථාවෙම පින්නතුණේ පැත්තකට ගිහිලා කෙනෙක් අපි කියමු අපට විහිළුවක් කරනවා කියලා. අර දුකෙන් ඉන්න අපට මොකද්ද වෙන්නේ? අපි සිනහස වෙනවනේ. අපි හිනා වෙනවා. එතකොට අරක සිනහ අර විහිළුව කරනකොට හිනා වෙනවා. මරණය ළඟට ආවට පස්සේ කවුරු හරි ආවට පස්සේ දුවල ඇවිල්ලා අඬනවායි. අනේ බලන්න මේ අපේ අහලන්ට වෙච්ච දේ කියලා. ඈ අපි එකම තැන පින්නතුණේ මේ රංග ෆැම් දෙකක් කරනවා. හිතේ ස්වභාවය මේක. ඒ නිසා පින්නතුණි බාහිර අරමුණෙන්ම නම් අපට සැප දුක එන්නේ ඒ අපට එන අරමුණම වෙනත් කෙනෙකුට එනකොට ඒ වගේම හැඟීමක් එන්නට ඕන. නමුත් ඒක නෙවෙයි தත්ත්වය. අපට හරියට අපේ අභ්‍යන්තර මනස හරියට පාලනය කරගන්න පුළුවන් නම් මේ පිටතට රූප ආදී දේවල් වලට සිදුවන දේවල් වලින් අපි ඉක්මනට ඇලෙන්නේවත් ගැටෙන්නේවත් නැහැ. බාහිර රූප ශබ්ද ආදියට පින්නතුණි අපිව ඉක්මනට ආකර්ෂණය කරගන්න පුළුවන් නම් අපිව ඉක්මනට කලබලයට පත් කරන්න පුළුවන් නම් අපේ හිතේ අසතුට ඇති කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි අදක්ෂයි කියන එක. අපේ ළඟ අර සක්කෝ කියන ගුණය නැහැ. දක්ෂතාවය කියන එක නැහැ. අන්න ඒ සඳහා පින්නතුණි පළවෙනි පියවර තමයි දැනුම ඇති කරගන්න එක. දැනුම ඇති කරගෙන ඒ දැනුම අනුව මෙන්න මේ දැනුම අනුව හැකිතාක් දුරට තමන්ගේ සිත අඩුම වශයෙන් පින්නතුණි මෛත්‍රී භාවනාවේ හරියපර ටික ටික පුහුණු කරන්න පුළුවන් නම් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මේක පින්නතුණි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන නෙවෙයි මේක. මෛත්‍රී භාවනාව හැකිතාක් ජීවිතය තුළ ප්‍රගුණ කරන්න. බොහෝ වෙට අපේ අමල තාත්තල දරුවන් කෙරෙහි මෛත්‍රියෙන් තමයි ඉන්නේ. හැබැයි ගෙදරින් පිට ගියාට පස්සේ නැහැ ඒක. ගෙදරට විතරයි ඔක්කොම මෛත්‍රිය තියෙන්නේ. ඒ වගේම කෙනෙක් හිතවත් ඉන්නකම් විතරයි මෛත්‍රිය තියෙන්නේ. අමනාපෙච්ච ගමන් මෛත්‍රිය මුකුත් නැහැ ඊට පස්සේ. අමනාපෙච්ච කෙනත් එක විතරක් නෙවෙයි, යා හිතවත් කෙනාගෙනුත් ඇතැම් විට ඒවට අපි සලකනෝනේ. පින්නතුනේ අපේ මෛත්‍රිය බලන්නේ විශේෂයෙන්ම අපිට කෙනෙක් හිතවත් ඉන්න වෙලාවෙදි විතරක් නෙවෙයි. ඒ හිතවත් කෙනා බැරි වෙලාවත් අපිට කමනාපුනොතින්, ඒ අමනාප වෙච්ච වෙලාවෙදිත් අපි යාගේ යහපත වෙනුවෙන් පෙනී සිටිනව නම්, ඒ වගේම යා ඇසුරු කරන අයටත් අපි යහපත කරනවා නම්, මෙන්න මේකයි පින්නතුනේ මෛත්‍රියේ තියෙන ලක්ෂණය. ඒ කියන්නේ අපේ ඒ තුලින් චිත්ත පීඩාවටපත් වෙන්නේ. අපි ඇතැම් විට හිතවත් කෙනෙක් හිතවත් කාලේ එයාගේ යාළුවන්ටත් අපි ආසයිනේ. නමුත් එයා අමනාප වුණාට පස්සේ එයාගේ යාළුවොත් එක්කත් අමනාප වෙනවා. ඒ කියන්නේ අපි අමනාප වෙනවා කියන්නේ පින්නතුනේ බාහිරින් අමනාප වෙනවා කියන්නේ අපි අපේ හිතත් එක්කම අමනාපෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ මෛත්‍රිය නැති වුණාම තියෙන ඊළඟ දේ තමයි පින්නතුනේ අපේ ළඟ කරුණාව නැති වෙනවා. දැන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණම එකට යන්නේ. මෛත්‍රිය තියෙන කෙනාගේ තමයි කරුණාව තියෙන්නේ. ඒ කියන්නේ වෙනත් කෙනෙක් දුකටපත් වෙනකොට අපි සංවේගයටපත් වෙනවා. අනේ මේ කෙනා දුකටපත් වෙනව නේද කියලා. ඒකේ අනිත් පැත්ත පින්නතුනි, එයා අමනාපුනහම කොහොමද වෙන්නේ? ඇතැම් විට කෙනෙක් අයහවතටපත් වෙනකොට කෙනෙකුට වරදිනකොට හරිය සන්තෝෂයි. වරදිනකම් බලාගෙන ඉන්නේ. ඈ ඔයි මට කරපු දේවල් කියලා සමහර අය එහෙමත් කියනවා. පින්නතුනි අපි සතුරු මෙන්න මේ සතුරු වීම අපේ නැති වෙනවා. අපි හරියට මෛත්‍රී වඩනවා නම් කරණීමේ සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරනවා මෛත්‍රී වඩන කෙනා අමනාප දෙන්නේ. ඒ මෛත්‍රී වඩන කෙනත් එක්ක අමනාප දෙන්නේ කණ්ඩු සරුවල් වෙද්දිවත් යා සතුරු වෙන්නේ නැහැ කියලා. එයාගේ සතුරුනුත් යහපතින් ඉනවා දකින්න ඒ කෙනා සතුරු වෙන්නේ. මේ පින්නතුන් අහලා ඇති අශෝක රජතුමා ගැන. අශෝක රජතුමා සෙල්ලිපි වල ලියලා තියෙනවා මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. බලන්න පින්නතුනි මේ ප්‍රාර්ථනය. මගේ හතුරෝ ධර්මය අසත්වා, මගේ හතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා සෙල්ලිපි වල ලියලා තියෙනවා. ඇයි එහෙම සඳහන් කරන්නේ මේ? ඔය එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් පින්නතුනි හතුරෝ උනත් බනදාම ඇව්වොතින් ඒකට යමනා වුණාට හතුරුකම් කරන්නේ නැහැ. එයා කර්ම විපාක දන්නවා ඒකයි. අමනාප වෙන්න පුළුවන්. නමුත් හතුරුකම් කරන්නේ නැහැ. ඒකයි ලක්ෂණය. ඒ නිසා මේ රජතුමාගේ ප්‍රාර්ථනය. ඒ නිසා පින්තුනි අපි හරියට මෛත්‍රී වඩනවා නම් අපේ ළඟ කරුණාවක් තියෙනවා. අනිත් කෙනෙකුට අසාර්ථක වෙනකොට අනිත් කෙනෙක් දුකටපත් වෙනකොට අපි ඒක කැමති නැහැ. අපි කොහොම හරි යාට උදව් කළා නගා සිටවන බලන්නේ. යාට දැනුවත්ව නෙවෙයි ඇතැමිට නොදැනුවත්ව හරියට උදව් කරන වෙන වෙන පැතිවලින්. අනිත් දේ තමයි පින්තුනි මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ මුදිතා ගුණය තියෙනවා. මුදිතා කියලා කියන්නේ මොකද්ද? අනිත් කෙනෙක් දිනු වෙනකොට සතුට වෙනවා. දැන් අපේ දරුවෝ ගෙදර ඉන්න දූ දරුවෝ දිනු වෙනකොට කවදාත් අමතා තීර්ෂ්‍යා කරන්නේ නැහැ. නමුත් අපට ඒ සතුට සැම්මිට පිටත් කෙනෙක් ගැන නැහැ. පිනතුනේ මේ මුදිතා ගුණේ විරුද්ධ පැත්ත ඊර්ෂ්‍යාව. කෙනෙක් දිනු වෙනකොට කැමති නැති එක. ඒ නිසා අපට හරියට භාවනාවක් වැඩලා මෛත්‍රී භාවනා ප්‍රගුණ කරන්න පුළුවන් නම් පිනතුනේ කෙනෙක් දිනු වෙනකොට අපි හුඟා සතුට වෙනවා. ඇයි පින්නතුනේ අපි එහෙම සතුට වෙන්නට ඕන? ඇයි එහෙම අපි සතුට විය යුත්තේ? එකක් තමයි ප්‍රධාන දේ අපේ හිතේ මානසික සුවයට. මොකද අපි ඊර්ෂ්‍යා කරුවොත් ඉතින් අපේ හිතට දුක. අපේ හිතේ සතුට නැහැ. අනිත් කෙනාට ඊර්ෂ්‍යා කරගෙන ඉන්නකොට. අනිත් දේ තමයි පින්නතුනේ මතක තියාගන්න. අපේ දරුවෝ දිනු වෙනා වගේම අසල්වැසි අයත් මේක පෙර ආත්ම භවවල අපේ ළඟම ඥාතිමෙල හිටියය. හරියට බලාගෙන ගියොත් මේ පිනතුනේ gederinna දූ පුතුන් ඇතැමිට ආත්ම භව 10 කදී 15 කදී ඇතැමිට දරුවෝ වෙලින් නැති. අල්ලපු gederinna කෙනා අපි ඊර්ෂ්‍යා කරන කෙනා ආත්ම භව 100 ගානක දරුවෝ වෙලි හිටපු අය වෙන්න පුළුවන්. ඒක හරියට අපි දැනගත්තොත් gedana දරුවට වඩා සරගන අල්ලපු gedere එකනට. පිනතුනේ මේක තමයි යථාර්ථය. සැබෑම යථාර්ථය මේක. අපි අද ළඟම ඥාතීන් කියලා හිතාගෙන ඉන්න ඇට වඩා ඥාතීන් වෙච්ච අය මේ වටා පිට අවින්නවා. ඒ අපට මගේ දිමුණ ගහනවා. අපි යන පාරවල දිමුණ ගහනවා. අර සසර භවයෙන් වැහිලා අපට පේන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ හැඟීම් ඇති කරගත්තොත් මේ පින්නතුනේ අපි උතුරා යන මෛත්‍රියකින් නිතරම අපි යුක්ත වෙනවා. අපි අනිත්‍යගේ අඩුපාඩුවකදී කතා කරන්න පුළුවන්, දරුවන්ගේ අඩුපාඩුවලදී දරුවන්ට අඩුපාඩු පෙන්වා දෙන්න පුළුවන්. Taman ඇසුරු කරන කෙනෙක්ගේ අඩුපාඩුවකදී පෙන්වා දෙන්න පුළුවන්. නමුත් දේශසහගතව හෝ ඒක නා යටපත් කිරීම අදහසින් කිසිවිට ගත් එහෙම කරන්නේ නැහැ. ඒක නාට මනාගතේ වෙන දුක අයහපත දැකලා කරුණාවෙන් කරන දියබ් බවට පත් වෙනවා යා. ඒ වගේම පින්තුනේ උපේක්ෂාව ඇති කරගන්නවා. යම්කිසි කෙනෙක්ගේ ස්වභාවයකදී දිනුවක ජීවිතයක් නෙවෙයි කෙනෙක් ඇතැමිට අසාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. ඇතැමිට අපට පාලනය කරන්න බැරි දේවල් ලෝකේ තියෙනවා. බුදුහාමුදුරන්ටවත් ලෝකේ පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. සමහර ලෙඩ දුක් හැදිච්ච පත් වෙච්ච අය, සමහරට අකාලේ මිය ගිහිච්ච අය, සමහර අය වෙනුවෙන් බුදුහාමුදුර යම් යම් දේවල් කළේ අය බේරගෙන තියෙනවා. නමුත් සමහර තැන්වලදී බුදුවරේ කොටවත් ඒවා පාලනය කරන්න බැරි අවස්ථා තිබිලා තියෙනවා. මෙන්න මේ වෙන ස්වභාවයකදී අපි මැදහත් වෙනවා. අපි උපේක්ෂා සාගත බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ලක්ෂණ හතරම වැඩෙනවා නියමාකාරයේ මෛත්‍රී වඩන කෙනාට. මෙහෙම මෛත්‍රී භාවයකින් පින්නතුනේ කෙනෙක් දැස අපට බලන්න පුළුවන් නම්, අපට නිතරම මේ අරමුණේ සිත තියාගෙන ඉන්න පුළුවන් නම්, සිතේ සතිමත් භාවය නිතර ඇති කරගන්න පුළුවන් නම් මේත් එක පින්නතුනේ මේකම තමයි ජීවිතේ සැප කියලා කියන්නේ. මේ සිතවිලි අපේ දිනපතාම වැඩිපුර හිතට එනමයි කියලා කියන්නේ අයහපත් සිතවිලි හිත කිලිටි කරන, හිත අපිරිසුදු කරන, හිත දුකට එන පත්වන කරුණෝ අපට මතක් වෙනවා අඩුයි. අඩුවෙල ගිහිල්ලා පින්නතුනේ මේ සතිමත් බවත් එක්ක සතිය විතරක් නෙවෙයි සතියත් එක්ක නුවණක් දිනු වෙනට ඕන. මේකට බුදුහාමුදුරෝ දේශනා කළේ සති සම්පජඤ්ඤය කියලා. මේක කරුණු දෙකක්. එක පැත්තකින් දැනුම තියෙන්න ඕන, ධර්ම ගැන හරි දැනුමක් තියෙන්න ඕන. කොච්චර දැනුම තිබුණත් පින්නතුනේ ප්‍රමාණවත් නෑ ඒකේ නා සතිමත් කෙනෙක් නොවේ නා. දකින දකින අරමුණු කරා වේගෙන් යනවා නම් ඒ තැනැත්තාගේ හිත අර තමන්ගේ දැනුමෙන් යට ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා දැනුම තියෙන ප්‍රමාණයට අපට හිත ඒක අරමුණට ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහායි ටිකෙන් ටික දවසට විනාඩි 2ක් 3ක් හරි ටිකෙන් ටික සරලව පටන් අරගෙන අපි භාවනාවක යෙදෙන්නට ඕන. මුලදී ටිකක් අමාරුයි. නමුත් පින්නතුනේ පටන් ගත්තට පස්සේ කලක් කරනකොට මේක තමන්ගේ ජීවිතයට හුරු වෙනවා. මේක අත්හරින්න බැරි දෙයක් වෙනවා ඊට පස්සේ. මේකම ජීවිතය බවට පත් වෙනවා. වාඩි වෙලා ඉන්නේ ඉරියව් විතරක් නෙවෙයි පින්නතුණිය. හරියට අපි භාවනා කුරු කරවතින් මෛත්‍රී භාවනා විතරක් නෙවෙයි පින්නතුණිය. ආනාපාන සති භාවනා වුණත් අපට හතර ඉරියව්වේදීම කරන්න පුළුවන්. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, නිදිනකොට මේ ඉරියව් හතරටම අපට පුහුණු කරන්න පුළුවන් මේ සතිමත් බව කියන එක. ඒකර ප්‍රමාණයට පින්නතුනි හිතන්නේ පාපි දැනට කරන අධ්‍යාපන කටයුතු අපේ රැකිරක්ෂා කටයුතු වලට බාධා වෙයි කියලා. දැන් කරන්නේ ඔය පින්නතුනි දැනටත් වඩා හොඳට කරනවා. දැනටත් වඩා අඩුපාඩු අඩු වෙන විදිහට කරනවා. දැනටත් වඩා කාලය ඉතුරු කරගෙන යා කරනවා. ඒ විතරක් නෙමෙයි දැනට යා නිදා ගන්න වෙලාව අඩු කරනවා යාත්. මොකද කෙලස් අඩු වෙනකොට පින්නතුනි නිින්දත් අඩු වෙනවා. හිතේ කෙලස් වැඩි වෙනකොට නිින්දත් වැඩි වෙනවා. ඒ නිසා කෙලස් අඩු වෙන්න නිින්දත් අඩු වෙනවා. නිින්දේ අවශ්‍යතාවය අඩු වෙනවා. නිින්දේ අවශ්‍යතාවය අඩු වෙනවා. නිදා නොගෙන ඉන්නේ නැහැ. නිින්දේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඒ නිසා පින්නතුනි දහම ප්‍රගුණ කරන කෙනාට පින්නතුනි එයා සාමාන්‍ය ලෝකෙන් එයා පිටතට යන්නේ නැහැ. එදිනෙදා කරන කටයුතු අසාර්ථක වෙන්නේ නැහැ. එයාගේ දැනටත් වඩා යා කරන කටයුතු ඉතාම බුද්ධිමත්ව කරනවා. එයා කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් වෙනවා. එයාගේ හැම ඉන්ද්‍රියක්ම යොදන්නේ ලෝකයට උපරිම යහපත වෙමින්. එයා කාලේ නාස්ති ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ වටිනාම දේ තමයි කාලය කියලා කියන්නේ. පින්නතුනි කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ මෙන්න මේ සතිය හා නුවණ කියන සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක තියෙන කෙනා. මෙතෙන්දී පින්නතුනි සතිමත් භාවය කියන්නේ සිහිය මනසේ කාරමුණට ගන්න එක. නුවණ කියලා කියන්නේ මේක තමයි වටිනාම දේ. නුවණ කියලා කියන්නේ මේ හැම දෙයකම මොහොතක් පාසා ඇතිවන අනිත්‍යතාවය නුවණින් මෙනෙහි කිරීම. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ පින්නතුනි? දැන් අපි පහුගිය ටිකේම මේ අනිත්‍යතාවය කියන එක පොඩ්ඩ පොඩ්ඩ විස්තර කළා ධර්ම දේශනාවලදී. අපේ තියෙන දැනුම පොඩ්ඩක් පිරිසිදු කරා මේ පහුගිය කාලෙම කළේ ඒක. කොච්චර කටියට මතක තියෙද්ද නැහැ. ඔය ස්ථිරභාවයක් නැහැ කියන එකනේ. සාමාන්‍යයෙන් අපි ඇත්තෙම අනිත්‍යතාවය කියන එක ලක්ෂණයක් තමයි ස්ථිරභාවයක් නැහැ කියන එක. බොහෝ වෙට අපි අනිත්‍යතාවය කියලා විස්තර කරන්නේ වෙනස් වීම කියන එක. නමුත් වෙනස් වීමට කියන්නේ පිනතුනේ බුදුදහම කියන්නේ විපරිණාමය කියලා. වෙනස් වීම කියන්නේ එක සත්‍යයකින් වෙනස් සත්‍යයට පත්වීම. අපි ඉංග්‍රීසියෙන් චේන්ජින් කියලා කියන්නේ. නමුත් ඉම්පර්මනන්ස් කියලා කියන්නේ වෙනස් වීමම නෙවෙයි බුදුදහමේ. බුදුදහමේ කියන්නේ ඉම්පර්මනන්ස් එක තමයි මේ හේතු ටිකක් තියෙනකොට. හේතු කියලා කියන්නේ දැන් රූපයක් දකින්නයි කියලා කියන්නේ. ඇසයි, රූපයයි, ඊට අදාළ චක්කු විඤ්ඤාණයයි, ආලෝකයයි, අවධානයයි මේ ඔක්කොම කරුණු ටික තියෙන තැනදී රූපයක් කියන දෙයක් අපට පේනවා. ඒ පේන විතරක් නෙවෙයි මේ හටගත්තු මේ සාධක ටික, මේ හේතු ටික ෂණිකව හටගෙන ඒ මොහොතේම එතනම නිරුද්ධ වෙලා යනවා. මොනවත්ක්ම ඉතුරු වෙන්නේ නැහැ. හරියට අපි කණ්ණාඩි ඉස්සරහට ගියාම කණ්ණාඩියේ රූපේ පේනවා. ඒ හේතු ටිකක් එකට එකතු වෙච්ච තැනදී රූපේ පේනවා. කණ්ණාඩියෙන් අයින් වෙනකොට කණ්ණාඩිය මොනවත්ක්වත් ඉතුරුල නැහැ. ඔක්කොම එතන නැති වෙලා තියෙනවා. රූපේ මුකුත්ම නැහැ. අන්න ඒ වගේ තමයි පිනතුණි අපත් යමක් ඇසින් දකිනකොට, අපි යමක් ඇසින් දකිනකොට ඒ හේතු ටිකක් එකතු වෙලා රූපය කියන එකක් පේනවා. ඒ මොහොතේම අර කණ්ණාඩියෙන් ඈත් වුණා වගේ එතනම නිරුද්ධ වෙනවා සම්පූර්ණ අත්දැකීම. කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් මතකේ අපට තියෙන කොහොමද කියලා. මතකයක් තියෙනවා පිනතුණි, මතකයක් නැත්තේ නෑ. මතකේ නෙමෙයි දෝෂය. මතකේ ඇති වෙන්නේ මේ චිත්තචෛතසික වල ක්‍රියාකාරීත්වයෙන් නැවත අලුතෙන් ආයි වර්තමාන රූපයේ අලුත් දෙයක් හැටියට අලුත් දෙයක් නිර්මාණය කළ දීමෙන් තමයි මේක නැවත අපට මතක් වෙන්නේ. ඒක මතක් වෙනවා මිසක් නැවත අපි මුලින් සිද්ධියට යන්නේ නැහැ. බුදුහාමුදුර දේශනා කළා අපට දුක හටගන්නේ ඇයි? අපට දුක හටගන්නේ මෙන්න මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් රූප ශබ්ද ආදී අපි ගත්තු දේවල්, ඒව නිරුද්ධ වෙච්ච දේවල්, ඒව එතනම බෑ වෙල ගිහපු දේවල් අපි දිගටම හිතාගෙන ඉන්නව ඒව තියේ කියලා. ඒ නිසා කට්ටිය බැනපුවා ඔක්කොම ටික ඔලුවේ තියෙනවා. ඒ විදිහටමයි රඟපානවා අපි. ඇතැම් විට බැනපු කෙනා එකපාරයි බැන්නේ. අපි නැවත නැවත රිවෙන් කර කර ආයියාගෙන් බැනුමහන මට අහවල් දවසේ අහවල් ආය ඉන්න තැනදී මට මෙහෙමයි කිව්වේ, මං වගේ කෙනෙකුට එහෙම කියන්න හොඳද? අර වගේ තැනකදී ආයෙ රඟපානව හරක අපි ආයියාගෙන් බැනුම් අහනවා. බැනපු කෙනා දන්නේවත් නැහැ දැන් මිට. මෙන්න මේක තමයි පින්නතුනි දුකේ ස්වභාවය, දුකේ හටගැනීමේ ස්වභාවය. මේක අපි හරියට දන්නවනම් ඒ සිද්ධිය අපට මතක් කරන්න පුළුවන්, මතක නැති වෙන්නේ නැහැ. නමුත් මතක් කරනකොටම දන්නෝ දැන් මේ මොහොතේ නැවත අලුත් සිතුවිල්ලක් විදියට තමන්ගේ මනස දැන් මේ අලුතෙන්ම නිස්පාදනය වෙලා අලුතෙන්ම මේක හටගත්තා කියන එක යන ඕනින් දකින්නවා. දකින්නකොට යාරයි සිද්ධිය විතරයි දකින්නේ, යාට අර දුක් ටික එන්නේ නැහැ. මෙන්න මෙතන මෙන්න මේ අවස්ථාව මෙන්න මේ දැනුම පිණුතුනි ප්‍රගුණ කරොත් තමයි, මේ දැනුම ප්‍රගුණ කරොත් තමයි අපි මේ ලබලා තියෙන සම්පත් වලින් අධ්‍යාපනයෙන් මේ බඩු මුට්ටු ඔක්කොම වගේම අපි ප්‍රයෝජන ගන්න. එතකම් පින්නතුනි අපි සැප විඳින්නේ නැහැ, සැප සොයනවා. එතකම් අපි ඇතැම් විට සැපසේ දුක් විඳිනවා අපි. මේ පහසු ගන්න ටික ඔක්කොම තියාගෙන අපි හොඳම රටකට ඇවිල්ලා සැපසේ අපි දුක් විඳිනවා. අපි සැපසේ සැප විඳින්න පටන් ගන්න පින්නතුනි හරියටම මෙන්න මේක දැනගෙන මේ අනිත්‍යතාවයේ සැබෑ අනිත්‍යතාවය මොකද්ද කියන එක තේරුම් ගත්ත දවසට තමයි අපි එතන ඉඳන් තමයි සැප විඳින පටන් ගන්න. එතන ඉඳන් තමයි අපේ ජීවිතයට අපේ ලෝකයට අලුත් අවුරුදු පටන් ගන්න. එතකොට තමයි අලුත් අවුරුදු උදා වෙන්නේ නොනගති අවසන් වෙලා. ධර්ම යහන වෙලාව තමයි නොනගතිය නොනැකත කියලා අපි කියන්නේ, නැකත් නැති කාලේ. ඒක ප්‍රගුණ කළ ප්‍රතිඵල ගන්න වෙලාව තමයි අලුත් අවුරුදු උදා වීම. එතකොට පින්නතුනි ඒ අලුත් ලෝකයේ හි ඇතැම් විට රතිඤ්ඤා කිරිබත් නැති වුණාට අපි ඇතුලෙන් සතුට වෙමින් ඉන්නේ. නිවන් දකින කම පින්නතුනි අපි උපරිම සතුටට යද්දී මේ මඟ ආරම්භ කරපු මොහොතේ පටන් අපි මේ ඇතිවීම නැතිවීම දකිමින් අපි මේ නිවන් මාගේ අපි ගමන් කරන්නේ. හිතන්න එපා නිවන් දැකලා ඉවර වුණාට පස්සේ මේ සතුට තියෙන කියලා. ඒ තමයි උපරිමය. ඒ උපරිමයට යන ගමන් පින්නතුනි මෙන්න මේ අනිත්‍යතාවයේ දකිමින් අපි හේතුඵල ධම දකිමින් ලෝකයේ වෙනස් වීමක් දකිමින් අපි ලෝකෙන් එන දුක් ටිකෙන් අපි බේරෙනවා, නිදහස් වෙනවා. දැන් තියෙන දුක් ටිකෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි අනාගතයට අපට පින්නතුනි දුක් විඳින හේතු වෙන කාරණා ගානක් අපි මේ තියාගෙන ඉන්නේ. අපට කියලා අම්මල තාත්තල ඉන්නවනම්, අපට කියලා දුව දරුවෝ ඉන්නවනම්, අපට කියලා ගේ දොර තියෙනවනම් මතක තියාගන්නේ කියන්නේ මොකද්ද? අද සැප විඳිනවා වගේම අනාගතයේ දවසක දේව වෙන් වෙනකොට දුක් විඳිනත් කාරණා ටික තියෙනවා කියලා. හැබැයි ඒ දුක අපි විඳින්න ඕන නැහැ. මේ දර්ශනය අවබෝධ කරගෙන හැකිතාක් දුරට අපි ජීවිතයට සායුක කරොත්ින් ඒ අනාගතයෙන් දුක් ටිකෙනුත් අපට අදම නිදහස් වෙන්න පුළුවන්. මේ දේවල් වලින් වෙන් වෙන දවසට අපිට දුක් වෙන්නේ නැහැ. දරුවන්ගෙන් වෙන් වෙන දවසට විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයෙන් තමන් වෙන් වෙන දවසටවත් තමන් දුක් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ තැනැත්තා මේ ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගත්තු කෙනෙක්. ඒ තැනැත්තා මේ ජීවිතෙන් උපරිම සතුට විඳපු කෙනෙක්. ඒ තැනැත්තාට පින්නතුණු වයසට ගියාට කියලා අමුතු දුකක් නැහැ. එයා ශරීරයෙන් නෙවෙයි එයා ඉන්නේ, ශරීරයට වඩා එයා මානසික ස්වභාවයෙන් ඉන්නේ. මේ දහම දන්නේ නැති අය තමයි පින්නතුණු ශරීරයේ ලස්සනට තියෙනකන් සතුටෙන් ඉන්නවා. ලෙඩක් දුකක් හැදෙද්දී ගමන් ඔක්කොම වැටෙනවා මානසිකව. ශරීරයේ ලස්සනට තියෙනකන් ඉන්න වයසට ගියාට පස්සේ දුක් වෙනවා. අනේ ඉක්මනට මැරිලා නැත්තම් හොඳයි කියලා කියනවා. ඇතැමිට දීර්ඝායස ප්‍රාර්ථනා කරනකොට කියනවා නෑ මට දීර්ඝායස ප්‍රාර්ථනා කරන්න බෑ, මට ඉක්මනට යන්න ඕනේ ඉන්නේ කියලා. නමුත් පින්නතුණු දහමක් හරියට දන්න කෙනෙක් කිසිදාක එහෙම කියන්නේ නෑ. අපේ ස්වාමීන් වහන්සේ ළඟදී බණකට ගියක් කරා ගෙදරක මහත්ය කෙනෙක්ගේ මෙහෙ. එතුමාට අවුරුදු 95යි දැන්. ඇස් දෙකම පේන්නේ නෑ. ධර්ම සාකච්ඡා ඉවරල එතුමා කිව්වේ මොකද්ද? ආගරණ අපි ලබන අවුරුද්දේ ධර්ම සාකච්ඡා කරමු කියලා. ලබන අවුරුද්දේ අපි සෝදානන් වුණ ධර්ම දේශනාවට අපි ලබන අවුරුද්දේ කරමු කියලා. මේක තමයි පින්නතුනි ධර්මයේ හැසිරීමේ ස්වභාවය. යාට මේකෙන් යන්න ඉක්මන් නැහැ. දහමක් නැති කෙනාට තමයි පින්නතුනි ශරීරය ගැන විතරක් විශ්වාසය තියලා මේ බාහිර දේවල් ගැන විතරක් විශ්වාසය තියලා හිටියොත් වෙන්නේ අපි මේව වෙනස් වෙනකොට මානසික හුඟාවක් වැටෙනවා. අපි විශ්වාසය තියෙන්නේ අපේ රූපය ගැන විතරක් නම්, අපි විශ්වාසය තියෙන්නේ අපේ දරුවෝ ගැන විතරක් නම්, අපි විශ්වාසය තියෙන්නේ අපේ බඩමුට්ටු ධනය ගැන විතරක් නම්, ඒව වෙනස් වෙනකොට අපි හුඟා දුකටපත් වෙනවා. ඒ නිසා අපි මේ දුක ගත යුතු නැහැ. ඒ සම්පත්තික විඳින ගමම් අපි ඊට වඩා මානසික සුවයක් විඳින පැත්තක් අපට කියනවා. අන්න ඒ தත්ත්වය දන්න කෙනා පින්නතුනි මේ මනුස්ස ලෝකේ ඉන්න හැම මොහොතක්ම යාට වටිනවා. පින්වතුනි බුදුදහම එක්තරා වැදගත් කාරණයක් සඳහන් වෙනවා. ওই නිරයේ ගිහිපු අපාගත වෙලා ඉන්න සමහර සත්තු හඬල කියනවලු කෑ ගහලා කියනවලු දුක් විඳින සත්තු අනේ මට එක දවසක් දෙන්න මනුස්ස ලෝකෙට එන්න කියලා. එක දවසක් දෙන්න මට මනුස්ස ලෝකෙට එන්න මම මනුස්ස ලෝකයේදී මේ සියලුම දුක් ටිකෙන් මේ සියලුම පව් වලින් මිදෙන විදියට මම කුසල කරගන්න මට එක දවසක් දෙන්න කියලා. අපට මනුස්ස ලෝකේ දවසක් කොහමද? අපට ඒතර වටින්නේ නෑනේ. ඇතැමිට නිකන් ඉන්න අය බලන්නේ ඉක්මනට දවස ගෙවාගෙන ඊළඟ දවස එන්නනේ. නමුත් වෙනතන මනුස්ස ලෝකේ එක දවසක් වටිනවා කල්පයකට වඩා. කල්පයකට අවශ්‍ය කරන සුගතියට අවශ්‍ය කරන මානසික දියුණුව ඇති කරගන්න පුළුවන් එක දවසක මනුස්ස ලෝකෙදී. මෙවැනි ලොකු වාසියක් මනුස්ස ලෝකෙත් තියෙනවා. ඒ මානසික දියුණුවටපත් වෙන නම් වෙනතුනි සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන. ඒ සිල්වත් ජීවිතේ එන්න නම් මුලින් දාන ආදී පින්දහම් ටික තමන්ගේ යුතුයකම් ටික කරලා ඉන්න ඕන. දරුවන්ට කරන යුතුයකම් ටික, දෙමාපියන්ට කරන උපස්ථානෙ මේ ටික කරලා ඉන්න ඕන. මේ ටික කරුවටින් තමයි පින්තුනි බණක් හරියහන ලැබෙන්නේ. අත්හැරීම ටිකෙන් ටික පුරුදු කරන දැන් මේ පින්තුනුත් මේ වෙලාවේදී අන්තිස පරිත්‍යාගයක් මේ කරලා ඉන්නේ. කාලය කැප කරලා ඉන්නේ. අඩුම ගානේ ගෑස් ටිකක් හරි ගහගෙන මේ දොරක් ඇවිල්ලා ඉන්නනේ. මේකත් පරිත්‍යාගයක්. මේකත් දන් දීමක් ඇත්තෙම. මේකටවත් කරන්න සූදානම් නැති කෙනෙකුට පින්නතුනේ මීට වඩා ඉහළ ගුණ බලාපොරොත්තු වෙන අමාරුයි. ඒ නිසා මේකත් ඔබ දැනටමත් පරිත්‍යාග ශීලිතිය පුරුදු කරන කෙනකේ ගැන ඔබ සතුටු වෙන්න. හැබැයි මේ ගමන තව තවත් වඩාත්ම අපි වේගෙන් යන්නට ඕන. ඇයි ආ යුත්තේ? අපි වයසට යනවට වඩා වේගෙන් මේ දහම තුලින් ඉක්මනට වේගෙන් යන්නට ඕන. නැත්නම් ශරීරය ජයග්‍රහණය කරන අපි යටපත් කළා. ශරීරය දුර්වල වුණොතින් වෙන්නේ පින්නතුනි අපට මේ ධම වඩන්න කාලය මදි වෙනවා. ඒ නිසා වඩාත්ම ඉක්මනට අපේ දැනුම, අපේ ශක්තිය, අපේ සියලුම දේවල් දරුව හදන විතරක් නෙවෙයි, ගේ දොරවලට විතරක් නෙවෙයි මේ ධම වෙනුවෙන් අපි කැප කරන්න ඕන. අපේ දැනුම, අපේ ධනය, අපේ ශ්‍රමය, අපේ ශක්තිය, අපේ අස්කනාසාදී ඉන්ද්‍රිය මේ සියල්ලක්ම අපට දාන්න පුළුවන් උපරිම ශක්තිය දාලා ඔබගේ දිනුව වෙනුවෙන් දහම යොදන්නට ඕන. ඒ වගේම ඔබ ඇසුරු කරන ළඟමයිගේ, ඔබගේ ඥාතීන්ගේ, දරුවන්ගේ, විශේෂයෙන් ඔබගේ වැඩිහිටි දෙමව්පියන්ගේ දිනුව වෙනුවෙන් මේ දහමේ ආභාෂය ඒ අතට ලබා දෙන්නට ඕන. එහෙම වුණොතින් තමයි අපි සැබෑ ලෙසම මේ පින්කම් වලින් ප්‍රයෝජන ගත්තා වෙන්නේ. එහෙම කරොතින් තමයි අපි අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තා වන්නේ. ඒ සියයටම වඩා එහෙම කරොතින් තමයි අපට ජීවිතයේ සතුට ලැබෙන විදියට වැඩිපුරම දේවල් ටිකක් ජීවිතේ මතක් වෙන්නේ. අපි කරපු පින්කම් මතක් වෙනවා, රැකපු සීලය ගැන මතක් වෙනවා, භාවනා වඩපු මතක් වෙනවා. හැම අවස්ථාවකදීම සතුටෙන් ඉන්නේ. අනිත් කතිය බණිනකොට සන්තෝෂෙන් ඉන්නේ. ඇයි සන්තෝෂෙන් ඉන්නේ? හොඳට බලනවා දැන් අහබුදාම ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. කෙනෙක් පින්නතුනි ಗುಣ කියන වෙලාවට වඩා වටිනව කෙනෙක් බණින වෙලාව. ඇතැමිට කෙනෙක් ಗುಣ කියන වෙලාවට අපි ආයුනුසෝ මනසකරෙන් ඉන අපි එක මාන්නයක් ඇති කරගන්නවා. අපි හරියටම අපි දහම ඇප්ලයි කරලා හරියට ජීවිතයට දහම ඇවිල්ලාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් වෙලාව තමයි අනිත් කෙනෙක් තමන්ට බණින වෙලාව. ඇතැමිට තමන් නොකරපු වරදකට බණින වෙලාව. හොඳටම බලන්න පුළුවන් වෙලාව. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඔබට ඔබේ ළඟ ಗುಣධම් තියෙන දෙල බලන්න අවස්ථාවක් තියෙනවා. මොකක්ද ඒ අවස්ථාව? ඔබට හෝ ඔබගේ ළඟම ඥාතියෙකුට යම්කිසි විදියක කරදරයක්, අපහසුාවක්, බාධාවක් කරපු කෙනෙකුට ඔබට උදව්වක් කරන්න පුළුවන් නම් මේක තමයි පින්නතුනි ජීවිතයේ වටිනාම අවස්ථාව. ඔබ කොච්චරනම් දක්ෂ කෙනෙක්ද කියලා ඔබටම ඔබ ගැන බලන්න තියෙන අවස්ථාව. ඔබට හෝ ඔබගේ ළඟම ඥාතියෙකුට ලොකුම හතුරුකමක් කරපු කෙනෙකුට පුළුවන් නම් උදව්වක් කළ බලන්න. ඇතැමිට එයා කෙලින්ම උදව්ව ගන්න අකමැති වෙන්න පුළුවන්. වක්‍ර විදියට හරි පුළුවන් නම් උදව්වක් කළ බලන්න, උදව්වක් කරන්න උත්සාහයක් ගන්න. මෙන්න මෙතනින් තමයි පින්නතුනි නැත්තම් අඩු ගානේ හදවතින් හරියාගේ දිනුවක් ප්‍රාර්ථනා කරන්න. මෙන්න මේක තමයි පින්නතුනි ඔබගේ ළඟ සැබෑ ලෙසම ධර්මීය ප්‍රගුණ වෙලා තියෙනවද? ඔබ කොච්චරනම් දක්ෂ කෙනෙක්ද කියලා බලන ප්‍රධානම කාරණය. මා පුඤ්ඤස්ස භයි සූත්‍රයට අදාළ කරුණ ටිකක් අපි සරලව සඳහන් කළේ අපේ ස්වාමීන් වහන්සේලාත් ඉතුරු කාරණා සමහන් කරමින් මේ අතන තියෙන ගැටලුත් මේ අතර හනට පුළුවන්.